අද බුදුරජාණන් වහන්සේගේ විශේෂ ගුණයක් කතා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ ආමගන්ධය ප්‍රහාණය කළ බව. හරි අගේ මේ දේශනාව මස් මාංශ කෑම ගැන තියෙනවා. ඒ නිසා මේ කරුණු කාරණාව තේරුම් ගන්න තිබීම හරියට වටිනවා. බුද්ධ දේශනාවේ සුරින් සමාජයේ බොහෝ ආන්දෝලනයට ලක් වුණ කාරණාවක් තමයි මස් මාංශ ප්‍රශ්නය, නැත්නම් නිර්මාංශ ප්‍රශ්නය. ඉතින් ඒ නිසා මේ දේශනාව තේරුම් ගන්න එක හරි අගේ. ඒ දවස්වල අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ. මේ සූත්‍ර දේශනාවේ නම ආමගන්ධ සූත්‍රය. බුදුරජාණන් වහන්සේගේ දැක්ම, බුදුරජාණන් වහන්සේ කෙලෙස් ගැන කරන අර්ථ විවරණ හරි වටිනවා. මේ සූත්‍ර දේශනාව ඇසුරින් අපිට තේරුම් ගන්න ලැබෙන එක. මේ සූත්‍ර දේශනාව මට මතක් වුණේ අපි කලින් කළානේ මහ ගෝවින්ද සූත්‍රය. ඒකේ තියෙනවානේ ආමගන්ධය ගැන. එතකොට ඒ ආමගන්ධය ප්‍රහාණය කළොත් තමයි කියනවා බ්‍රහ්ම ලෝකය යන්න පුළුවන්. එතකොට ආමගන්ධය ප්‍රහාණය කළොත් නම් බ්‍රහ්ම ලෝකය යන්නේ ඒ සියලු ලෝකයේ ඊතර වුණ ලෝකෝත්තර තත්ත්වයට යන්න කොහොමදත් ආමගන්ධය ප්‍රහාණය කරන්න වෙනවා. එතකොට ආමගන්ධය කියන්නේ මොකද්ද කියලා මේ ඒ දේශනාවත් එක්ක තමයි මට කල්පනාවට ආවේ මේ ආමගන්ධ සූත්‍රය. එතකොට මේ සූත්‍රය ගැන කල්පනා කරනකොට මට ඒත් එක්කම තේරුණා මේකෙන් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ නේද ඉස්මතු වෙන්නේ, බුදුරජාණන් වහන්සේගේ පවිත්‍ර බව නේද, බුදුරජාණන් වහන්සේ කුසල් අකුසල් හරියට දන්නා බව නේද. ඒ සක්දිවිඳු කිව්වේ කියන්නේ මේ කුසලයයි මේ අකුසලයයි, මේ සේවනය කරන්න මේ සේවනය කරන්න එපා, මේ හොඳ මේ නරක, මේ කළු ධර්ම මේ සුදු ධර්ම කියලා බුදුරජාණන් වහන්සේ තරම් පිරිසුදුව මැනවින් දේශනා කරපු වෙනස් ශාස්ත්‍රුන් වහන්සේ නමක් අතීතයේ හෝ වර්තමානයේ හෝ බුදුරජාණන් වහන්සේ හැර දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ කාරණාව ගොඩාක් තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ හැර මස් මාංශ ප්‍රශ්නේ විසඳන්න නම් කෙනෙක් නැහැ. ඇයි මොකද ඉරිදීෙන් ඇවිල්ලා කිව්වත් මස් මාංශ කන අය කනවා, නොකන අය බයිනවා. ওই දෙක තමයි ලෝකෙ තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නේ විසඳගෙන තියාගන්න එක හරි වටිනවා. ඒ දවස්වල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සැවැත්නුවර ජේතවනාරාමයේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා තාපසයෙක් හිටියා. මේ තාපසයා මස් මාංශ වළඳන්නේ නැහැ. මාළු මස් වර්ග, පිලි උඩු වර්ග ආහාරයට ගන්නේ නැහැ. ගස්වල කොළ, ඊළඟට ඇට වර්ග, ඒවා තමයි ආහාරයට ගන්නෙ. ඉතින් ඒ නිසාම මේ තාපසින් අහංසයට මහිතී බි 500ක් ඉන්නවා මේ ශිෂ්‍යෝ. එතකොට ඒ ශිෂ්‍යෝ 500ත් එක්කම නිර්මාංශ වෙලා භාවනා කරනවා. මෙයාලගේ ජීවිතේ දැන් අපි චතුරාර්ය සත්‍ය අවබෝධය ඉලක්ක කරගෙන ආර්ය ශ්‍රැංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩනවනේ. ඒ අය විමුක්තියක් උදෙසා එයාලා කරන ප්‍රතිපදාව තමයි නිර්මාංශ වීම. එතකොට මොකද උනේ, නිර්මාංශ වීම මුල් කරගෙන ඉන්නවා කන්නේ බොන්නේ මස් මාංශ. ඉතින් ගමට එනවා, ගමේ මිනිසුන්ටත් කරන දේශනාව තමයි මස් කන්නේපා, මාළු කන්නේපා, පිළිහුඩු වර්ග කන්නේපා, උඹලා ඕවා කාලා බලාපල්ලා, හාල් මැස්සු 100ක් කැවුත් ප්‍රාණී 100ක් නේ. ඒ නිසා ඕවා බඩේ තියාගෙන, මලකුණු බඩේ තියාගෙන උඹලා ලෝකෙට කොහොමද මෛත්‍රී කරන්නේ, ඒ නිසා කන්නේපා කියලා මේ තාපසයා ගමේ මිනිස්සුන්ට බණ කියනවා. ඉතින් ගමේ මිනිස්සු ඔක්කොම ටික අර තාපසින් ආහන්සේට, ආමගන්ධ තාපසින් ආහන්සේට හරියට මේ අප උපස්ථාන කරනවා. මෙහෙම කරද්දී ඊට පස්සේ මේ බ්‍රාහ්මණයා හිමාලයේ ඉන්නවා. හිමාලි කාලයක් යනකොට අර කොළපොතුම කාලා ඇඟ ගොඩාක් කෙට්ටු වෙලා මේ මන්ද පෝෂණේ ගතියක් ආවා. ඊට පස්සේ ඒත් එක්කම ලුණු ඇඹුලුත් හොයාගෙන ආපවර 500ත් එක්ක ගමට ආවා. ආය ගමේ මාස 3ක් විතර වස් කාලේ ඉඳලා ඊට පස්සේ කාල බීලා ඔන්න ඇඟ ආයෙ ටිකක් හැදෙනවා, ආයෙ කැලීට යනවා. එතුට ඔහොම ඉන්නකුට ඔය අතරතුර භාග්‍යවත් අරහත් ගෞතම අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ හිමාලයේ පර්වත ප්‍රාන්තයේ ගමට වැඩියම්. එතුට ඒ වැඩියට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ ගමට ගිහිල්ලා ඒ ගම මිනිස්සුට ධර්මය දේශනා කළා. ඒ ගමේ මිනිස්සු ඔක්කොම මේ කට්ටියක් සෝවාන් වුණා, කට්ටියක් සකදාගාමි වුණා, කට්ටියක් අනාගාමි වුණා, කට්ටියක් පැවිදි වුණා. ඉතින් ඒ මුළු ගමම ධර්මානුකූල වුණා. ඊට පස්සේ ඔන්න කාලෙකට බුදුරජාණන් වහන්සේ ආයෙ සැවැත්නුවරට වැඩියා. කාලෙකට පස්සේ ආයෙත් අර තාපසින්න ආමගන් තාපසින්න වහන්සේ ශිෂ්‍යෝ 500ත් එක්ක ආපහු එනවා අර ගමට. ආපහු ඒ ගමට ඇවිල්ලා පිණ්ඩපාතේ යනවා, ලුණු යඹුල් දානි ලැබෙනවා. මිනිස්සුන්ගේ නෑ අර ඉස්සර තරම් අර ඩ්‍රක්මිකා වගේ අර මිනිස්සු සලකන ගතිය ඒක නෑ. මිනිස්සු හරි අමුතුයි. ඒ මිනිස්සු තම තමන්ගේ වැඩපළ කරගන්නවා, පාඩුවේ ඉන්නවා. අර තාපසින් වහන්සේලගේ පිටිපස්සෙන් වැටිලා මැරීගෙන හිටපු එක නෑ. ඊට පස්සේ මෙයා මිනිස්සුන්ගෙන් ඇහුවා, මේ මොකද මේ ගමට උනේ? රජතුමා මේ ගමේ මිනිස්සුන්ට දඬුවම් දුන්නද, ගම් වතුරක් ආවද, මොකද උනේ? එතකොට එහෙම එකක් උන්නේ නෑ. මේ ගමට ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙදියා කියලා. ඊට පස්සේ සම්මා සම්බුදු කෙනෙක්. මොකද මේ තාපසයන් වහන්සේලා අතර බ්‍රාහ්මණයන් අතර ප්‍රසිද්ධයිනේ. දිතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත කෙනෙක් සම්මා සම්බුදු වෙනවා කියලා. සම්මා සම්බුදු කෙනෙක්. ඔව් සම්මා සම්බුදු කෙනෙක්. අන්න එයාට එකපාරම නිර්වාණ ප්‍රතිපදාව කෙනෙක් ඊළඟට ආවා. මොකද මෙයාගේ හිතේ තියෙන නිවන් දකින්න එකම ක්‍රමය නිර්මාංශ වීම. සුගතිය යන, දෙව්ලෝ යන, බ්‍රහ්ම ලෝකේ යන නිවන් දකින්න එකම ක්‍රමය මස් මාංශ වලින් තොර වීම කියන අදහස මෙයාගේ තියෙන්නේ. මෙතන මෙයා එකපාරම ඇහුවා, ඔය බැඩිය මේ සම්මා සම්බුදුයි කියන කෙනා මස් මාංශ කනවාද? ඊට පස්සේ කියනවා, අපි මේ ගමට වැඩියට පස්සේ මස් හදලා දුන්නා, මාළු හදලා දුන්නා, උන්වහන්සේ වළඳනවා. මස් මාංශ වන්දනවා. ඊට පස්සේ ඕක කිව්වා, බුදු කෙනෙක් වෙන්න බෑ. කොණු වෙච්ච මස් බඩේ තියාගෙන මෛත්‍රී නම් කරන්න බෑ. බුදු කෙනෙක් නම් වෙන්න බෑ කිව්වා. ඊට පස්සේ ආයෙත් මෙයාට හිත ඇතුලෙන් එනවා, සම්මා සම්බුදුයි කියලා මෙච්චර කාලෙකට කෙනෙක් මට හම්බ වුණේ නෑනේ. මිනිසු කියලාත් නෑනේ. අපේ වේද වේදාන්තර ග්‍රන්ථවල මහා බ්‍රාහ්මණය අපිට උගන්වලා තියෙනවානේ සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙනවා කියලා. එතකොට මට ඒක ඇහුනේ ඉස්සෙල්ලාම මෙහින්නේ. ඊට පස්සේ කව කොහෙද ඉන්නේ? ඊට පස්සේ කව ආන්න අර දිසාවේ සාවස්ති ඉන්නේ. ඊට පස්සේ මෙයා සැහැල්ලු පිරිකර අරගෙන මේ ගෝලියෝ 500ත් එක්කම එක උසුමට යනවා. ඒ කාරණා දෙකක් තියෙනවා. එකක් සම්මා සම්බුදුදී කියලා ඇත්තටම බලන එකයි. අනිත් එක තමයි සම්බුදු වුණා හෝ නැතා හෝ මේ මස් මාංශ කන එක නම් හොඳ වයින් දෙකක් කියන්න ඕන කියලා තමයි තාපසින් වහන්සේට කල්පනාවට ආවේ. එනිසා මේ දෙකෙන් එකක් කරගන්න ඕන කියලා දැන් එක උසුමට ගියා. එහෙම සැවැත් නුවරට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ යාලා එන බව දන්නවනේ. භාග්‍යතුන් වහන්සේ අර යාලා දොරටුවෙන් ඇතුල් වෙනකොටම පේන තැනක භාග්‍යතුන් වහන්සේ ආසනෙ වැඩි හිටියා. අර තාපසින් 500ත් එක්කම ඇවිල්ලා මෙයා වැන්දේ නැහැ කෙලින් මේ හිටියා. කතා වහකුත් නැහැ. දැන් දැක්ක ගමන් මොකද්ද කියන්නේ කියලාත් මෙයාට හිතා ගන්නත් බෑ. බුදුරජාණන් වහන්සේ ඇහුවා, තාපසය මේ කොහොමද සුවසේ වැඩිනවද? මම නම් සුවෙන් කිව්වා. ඔබ වහන්සේ මේ අහවල් ගම් පලාතට වැඩියද? වැඩියා කිව්වා. ඊට පස්සේ මේ ඔබ වහන්සේ අම්මි අහන්නමයි ආවේ, ඔබ වහන්සේ ආමගන්ධි වන්දනවද? ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා, මොකද ආමගන්ධි කියන්නේ? මස් මාංශ කියලා කිව්වා. බුදුරජාන් වහන්සේ වදාලා, මස් මාංශ ආමගන්ධි කියන එක මේ ආර්යයන් වහන්සේලා සම්මා සම්බුදුවරු ආමගන්ධය කියලා පාවිච්චි කරන්නේ මස් මාංශයට නෙමෙයි කිව්වා. ඊට පස්සේ කිව්වා, බ්‍රාහ්මණය ඔබ ඔය අහන විදිහෙම ප්‍රශ්නයක් මීට කලින් ලෝකයේ පහළ වුණ කාශ්‍යප තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් මේ ප්‍රශ්නෙම වෙලා තියෙනවා කිව්වා. ඊට පස්සේ පුදුම සිද්ධියක් මේක, හොඳට කන් යොමු කරගෙන අහන්න. ඊට පස්සේ කාශ්‍යප තථාගත බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ මිනිසයන්ගේ ආයුෂ අවුරුදු 20,000ක් තියෙන කාලේ තමයි කාශ්‍යප බුදුරජාණන් සම්බුදු වුණේ. උන්වහන්සේ සතර පෙර නිමිති දැකලා භාවනා කළා මාළිගාවේ. උනාන්සේගේ මාලිගාවේ උනාන්සේගේ ප්‍රධාන වීරිය හොඳට වැඩුණා. ඊපස්සේ කල්පනා කළා මම කොහොමද මේ උතුම් විමුක්තියක් උදෙසා යන්නේ? මා ගෘහ ජීවිතය අත්හරින්නේ කොහොමද කියලා හිතනකොට මාලිගාව එහෙම අහසට ඉස් වුණා. ඉස්සෙල්ලා වජිරාසන භූමිය ළඟට ගියා. ඉතින් ඒ කාශ්‍යප මහ බෝධිසත්වයෝ මාලිගාවෙන් බැහැලා ඊළඟට අඩිය තිබ්බේ මේ වජිරාසනේ ළඟ. ඉතකුරම දෙවරු සිවුරු පිරිකර දුන්නා. සිවුරු පිරිකර ඇඳගෙන උන්වහන්සේ මේ වජිරාසනේ අසුන්ගෙන දවස් 7ක් මේ සමාධි සුවයෙන් වැඩ ඉඳලා දසමාර සේනා පරාජිත පත් කරලා සම්මා සම්බුදු බවට පත් වුණේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. ඉතින් මහ බෝසත්තු මාළිගාවෙන් එළියට බහිනකොට මාළිගාව ආයේ තිබ්බ තැන පිහිටියා. අපේ මහ බෝධිසත්වයන් වහන්සේ කාන්තක අස්වැය අපිට අභිනිෂ්ක්‍රමණය කළේ. ඉතින් ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කුමාර අවදියේ සම්බුදු වෙන්න කලින් ඒ රජම කිකි රජමාලිගාවේම කිකි රජුරුවන්ගේ රජමාලිගාව පුරෝහිතයාට පුත්‍රයෙක් හිටියා තිස්ස කියලා. මේ තිස්සටත් ආරංචි වුණා මේ කාශ්‍යප කුමාරයා අනාගතේ සම්බුදු වෙනවා කියලා. ඉතින් මෙයා පුංචි කාලෙම කියනවා කාශ්‍යප අපි මේ ගේ දාලා යන්. අපි ගේ දාලා යන්. ආයේ ටිකක් වෙනකොට ආය අර කුමාරයා කියනවා තිස්ස මේ අපි යන්. ඉතින් නමුත් පින්වතුනි කොච්චර යන් යන් කිව්වත් සෑම සම්මා සම්බුදුරජාන් වහන්සේ නමකටම සතර පෙරනිමිති දකින්නම ඕන. ඉතින් අරයට හරි අහදිස්සි. ඉතින් තිස්ස අර බෝධිසත්ව කුමාරයා පුංචි කාලෙම එයා ගෙදරින් ගියා. එයා ගිහිල්ලා හිමාලයට වෙලා ඉන්නවා. එයාගේ තාපසකම තමයි මස් කන්නේ නැහැ, මාළු කන්නේ නැහැ, පිළිහිඩු කන්නේ නැහැ. ඒක තමයි යාගේ තපස්චරියාව. ඊට පස්සේ ඔහොම ඉන්නකොට කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. ඊට පස්සේ මහා වනයේට ආපු මිනිස්සේ කිව්වා කාශ්‍යප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා. ඊට පස්සේ මෙයාටත් එකපාරම මතක් වුණා ඒ කාශ්‍යප තථාගතයන් වහන්සේ ආමගන්ධය වළඳනවාද. ඊට පස්සේ කිව්වා මොකක්ද ආමගන්ධය කියන්නේ? මස් මාළු. අනේ උන්වහන්සේ වළඳනවා කිව්වා. මේක හරියන්නේ නැහැ, මෙහෙම විදියට මිනිස්සු සම්බුදු වුණා කියලා මිනිස්සු මුලා කරන්න දෙන්නේ නැහැ කිව්වා මම. කියලා එක පයින් මෙයාල පින විසින් ඉතින් මෙහෙවන්නේ. දන්නවද මේ තිස්ස ඒ බ්‍රාහ්මණයාගේ නම තිස්ස. ඒ තිස්ස කියන්නේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයා. මස් මාංශ කන්න හැදින් කැලේට වෙලා හිටියා. අර මස් මාංශ කනවා කිව්ව හඬට ඒ තිස්ස තාපසයා මේ එක උසුමට ආවනේ මේ භාග්‍යවතුන් වහන්සේ හොයාගෙන. එතකොට එදත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඉස්සරහා වැඩ ඉන්නවා. ඊට පස්සේ ආපු ගමම්ම මේ ඇහුව මේ ඔබ වහන්සේ ආමගන්ධය වළඳනවා? මං වළඳන්නේ නැහැ කිව්වා. ශාස්ත්‍ර වහන්සේ කිව්වා මං වළඳන්නේ නැහැ. හරි හොඳයි කිව්වා. දැන් අඳුරගත්ත තමන් කාශ්‍යපෙන් කිය. අන්න හරි කිව්වා. ඔබ වහන්සේ නම් සම්මා සම්බුදුවරයෙක්මයි කිව්වා. අනිතක අපි රාජ පැලැන්තියට තාපසකමට ගැලපෙනවා ආමගන්ධය වළඳන්නේ නැති එක බොහොම අගේ කිව්වා. දැන් ඉතින් ඒ තාපසයා තයිනකට වෙලා ගාක් කැට් වෙලා ඉන්නවා. පහුවදා බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියේ නැහැ. සංඝයා බුදුරජාණන් වහන්සේ හැමදාම පිණ්ඩපාතේ වඩින්න ඉස්සල්ලාම කුටියෙන් එළියට බහින්නේ බුදුරජාණන් වහන්සේ. ඒකට සංඝය එක එක්කෙනා එකතු වෙනවා. එදා බුදුරජාණන් වහන්සේ වැඩියේ නැහැ. මොහොතක් බලා ඉඳලා සංඝයා පාත්‍රය අරන් බුදු කුටිය පැදකුණු කරලා තමයි ඊට පස්සේ පිණ්ඩපාතේ යන්නේ. බුදු කුටිය පැදකුණු කළා. ඒ කාලේ තිබ්බ චාරිත්‍ර සම්මා සම්බුදුරුන්ට ඉච්චර ගෞරව. ඊට පස්සේ මේ රජතුමාට ආරංචි වුණා තථාගතයන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියේ නැහැ කියලා. ඊට පස්සේ දානෙ වුණා. ඒ බුදුරජාණන් වහන්සේ දැනගෙනමයි එහෙම කළේ. දොර දානෙට තිබ්බේ ඇල්හාලේ බතුයි ලිහිණි මේ කුරුල්ලන්ගේ මේ මස්. ඊට පස්සේ දානෙ ටික දැන් ගෙනාවා. දානෙ ගෙනල්ලා ඒ බුදුරජාණන් වහන්සේට ඉස්සරහින් තිබ්බා. දැන් අර තාපසයා බුදුරජාණන් වහන්සේ විතරයි දැන් අසපු ඉන්නේ. ඊට පස්සේ දැන් තාපසයා කල්පනා කරනවා දැන් බලමුකෝ වළඳයිද නැද්ද කියලා. බුදුරජාණන් වහන්සේ දැන් වෙන දානල වළඳනවානි. බුදුරජාණන් වහන්සේ එදා දාන වළඳන කලින් මස් කෑල්ලක් වැළඳුවා. තරහ ගියා කියන්නේ අර තාපසයට. දැන් බලන්න මේ අද කාලේ වගේමයි. සමහර මිනිස්සු ඉන්නවා වෙනම දානේ ගෙවල් වලට යනවා හාමුදුරුවෝ මස් කනවද කියලා බලන්න. වෙනමම ඉන්නවනේ. ඉතින් එහෙම ගිහිල්ලා හොඳට බලනවා මොනවද දැන් මාළු එක ගෙනිච්චද, කොයි කොයි හාමුදුරුවෝද වැළඳුවේ. ඊට පස්සේ එක හාමුදුරුවක් අත වහපු ගමන් අනේ සිල්වත්. ඊළඟ හාමුදුරුවෝ පාත් දානෙකට ගත්තේ අනේ සිල්වත්. ඊළඟ හාමුදුරුවෝ පොඩි කෑල්ලක් දාන්න කිව්වා. අන්න දැන් මෙයා දැන් බෙදද්දින් වෙන වෙනම මෙයාගේ හිතේ අර වගේම කට්ටිය. හැබැයි ඉතින් මෙහෙමයි මේ දෘෂ්ටි හිතවල තියෙන්න පුළුවන්. දැන් මේ තාපසින් වහන්සේත් අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන කෙනෙක් මේ. ඊට පස්සේ බලාගෙන හිටියා මේ මස් කෑල්ල වළඳන ඇල්හාලේ බතුයි වැළඳුවා. හොඳටම තරහ ගියා. බැන්නා බැන්නා. ඔහොම හොඳ නැකෝ අපි හිතුවේ නැකෝ ඔච්චර බොරුයි කියලා. ඒ කාන්තෙන් තේරෙනවා කිව්වා බුදු වෙලා නන්නේ කිව්වා. බුදු වුණා නම් ඔහොම මස් කන්න බෑ කිව්වා. හිතෙන්නේවත් නැහැ කිව්වා. ඊට පස්සේ මෙහෙම බැනගෙන බැනගෙන ගිහිල්ලා එයා කියනවා මේ විදිහට. කියනවා මෙනේරි, මොන් ඇට, තලගුලි, කොළ, දළු, අල, මුල්, රුක්ඵල මේවා තමයි දැහැමින් ලැබුණ දේවල්. දැහැමින් සැනසුන උදවිය මේ වළඳන්ට ඕනන්නේ. එතකොට කම්සැප අත්හැර පුත මේ ශ්‍රමණයෝ ඒ විදිහට මේවා කරන්න ඕන. මතක තියාගන්න ඕන බොරු කියන්න එපා. දැන් ඊයේ කිව්වා ආමගන්ධි වළඳන්නේ නැහැ කියලා. දැන් අද මේ මන් දැක්කනේ බොරු කියන්න එපා. මේ ඊයේ කිව්වා ආමගන්ධි වළඳන්නේ නැහැ කියලා. දැන් අද වළඳනවා. ඒ නිසා බොරු කියන්න හොඳ නැහැ ශ්‍රමණයන් වහන්සේලා. ඊට පස්සේ කිව්වා සොඳුරු ලෙස පිසින ලද මියුරු රසයෙන් පිරුණු සුවඳ හැල් බහත් බත් අනුන් දනට දුන් විට ඉතින් යම් කෙනෙක් වළඳයිද ඒ බත. සෝ බුඤ්ජති කස්සප ආමගන්ධා. කස්සපේනි, දැන් බුදු කෙනෙක් කියන හැඟීම නැහැ. කස්සපේනි, ඒ වාගේ ඇල් හලේ බතට මස මාළු වළඳන අය තමයි ආමගන්ධේ වළඳන්නේ. ඒකටයි ආමගන්ධේ කියන්නේ. ඊට පස්සේ න ආමගන්ධෝ මම කප්පතිති ඉච්ඡේව ත්වං බාසයි බ්‍රහ්ම බන්දු. බ්‍රාහ්මණ ආගමේ අපි කවුරුත් දැන් එයාට අරක සංඥාවනේ තියෙන්නේ. එතකොට ඔබම කිව්වා මම ආමගන්ධේ වළඳන්නේ නැහැ, මට ඒක කැප නැහැ කියලා. සාලීන මන්තම් පරිබුඤ්ජමානෝ සකුන්ත මන්සේහි සුසංකන්තේහි. දැන් ওই අසට ඇල්හාලි බතට මේ ලිහිණි මස් වළඳන්නේ. ඊට පස්සේ මෙහෙම කියනකොට බුදුරජාණන් වහන්සේ නිහඬව වැඩ හිටියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ රන් රුවක් සේ බැබළෙමින්. ඒ මොහොනේ කිසිම වෙනසක් නැහැ. එතකොට ඒ සුන්දර මුව මඩලේ සුද්ධුම සුදු පාටින් ඇහි බැම දෙක අතර ඌර්ණ රෝම ධාතු තියෙනවා. පිංගුතුනි ලෞතුරා සම්බුදු කෙනෙකුට ඌර්ණ රෝම ධාතු පිහිටන්නේ පළවෙනි විවරණ ගත්දා පටන් ඇත්ත කතා කිරීම නැමැති පිනේ විපාක විදිහට තමයි ඌර්ණ රෝම ධාතු පිහිටන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් සත්‍යම කතා කරපු නිසා සුදු පාට ඌර්ණ රෝම ධාතු පිහිටියා. ඒ ඌර්ණ රෝම ධාතු දැන් මිහින්තලා සෑය වැඩි ඉන්නේ අෂ්ටවංක මාණික්කය තුලින්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සුදු පාට ඌර්ණ රෝම ධාතුව ඇහි බැම දෙක අතර තියෙනව දැකලා ආයෙත් අර මේ තිස්ස බ්‍රාහ්මණයට තිස තාපසයට එකපාරම අර බුදු කෙනෙක් දෝ කියලා ආයෙත් හිතුණා. ඊට පස්සේ මෙයා අහනවා පුච්චාමිතං කස්සපේතමත්තං කතම් ප්‍රකාරෝ තව ආමගන්ධු. මෙයාට හිතුණා මට ආමගන්ධේ කැප නෑ කියලා ඊයේ කිව්වේ වෙන අදහසකින්ද දන්නේ. දැන් මොකද මේක ආමගන්ධේ කියන්නේ මස් මාළු කියලා කතාවක් ගේන්නේ නෑ කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් එක්ක. ඒ නිසා වෙන අදහසින්ද දන්නේ. ඒ නිසා ඇහුවා මේ ඔබ ආමගන්ධේ කිව්වේ වෙන මොකකට හරිද කියලා. බලන්න බුදුරජාණන් වහන්සේගේ අකම්පිත බව ඉදිරියේ තමයි ඔහු දමනෙ වෙන්නේ. ඊට පස්සේ කියනවා පානාති පාතෝ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළේ කියලා අපේ බුදුරජාණන් වහන්සේ තමයි විස්තර කරන්නේ අර ආමගන්ධ බමුණට. පානාති පාතෝ වද ඡේද බන්ධන කියන ප්‍රාණඝාතයේ අන් අයට වද දෙන එක, මිනිසුන්ගේ අත්කන්නා සාදිය කපන එක, සිරකරන එක, සොරකම, බොරු කීම, රැවටීම, වංචාව, ක්‍රෝධය, ක්‍රෝධයෙන් පුපුරා පුපුරා ඉන්න එක, පරදාර සේවනය. ඉතින් ඒසාම ගන්ධෝ නහි මංස භෝජන. ඒවා තමයි කිව්වා ආමගන්ධී කියන්නේ. මංස භෝජනෙ නෙවෙයි කිව්වා. මස් මාළු කන එක නෙවෙයි කිව්වා. ඒතොර යම්කිසි කෙනෙක් මස් මාළු නොකා හිටියත් සත්තු මරනවා නම්, සත්තුන්ට වද පීඩා දෙනවා නම්, බොරු කියනවා නම්, අනුන් රවටනවා නම්, වංචා කරනවා නම්, ක්‍රෝධයෙන් ඉන්නවා නම්, පරාඹුවන් සේවනය කරනවා නම්, එහෙම නෙවෙයි කොළ දිය කරලා බිව්වත් එයා ආමගන්තින් යුක්තයි. ඊට පස්සේ දේශනා කරනවා කංසැපෙහි විකල් වුණ යේ ඉද කාමේසු අසඤ්ඤතා ජනා. මේ ජනයා ඉන්නවා කාමයෙන් අසඤ්ඤතයි. ඒ කියන්නේ විකෘති කාමාසාවන්ගෙන් යුක්තයි. මේ ලෝකේ කාමයටත් සංයමයක් කියලා එකක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් කාමයේ තියෙන සංයමයේ තමයි විවාහ වෙනකල් කාම ඇසුරක් ලබන්නේ. එතකොට විවාහ වෙනකල් යම්කිසි ස්ත්‍රී මේ දුවෙක් හෝ පුතෙක් හෝ කාමයේ කෙරෙහි මුසපත් වෙලා ඉන්නවා නම් එයාලගේ කාමයේ සංයමයක් නැහැ. එයාලගේ හිත කාමෙන් මුසපත් වෙලා තියෙනවා. ඊට පස්සේ විවාහ වුණාට පස්සේ කාමයේ තියෙනවා තමන්ගේ ස්වාමියා හෝ බිරිඳකින් පමණයි සතුටු වෙන්නේ. එතනින් එහා තියෙන සියල්ල කාම විකෘතිය, කාමේ අසඤ්ඤත භාවය කියන එක, කාමෙන් මුසපත් වෙලා. ඊළඟට එහි තමන්ට බිරිඳක් තෝරා ගැනීමේ තියෙනවා. පිරිමි බිරිඳක් විදිහට තෝරාගන්නේ කාන්තාව. ඒ කාන්තාව තමන්ට වැඩිය වයසින් අඩු. ඊළඟට ඒ වගේ තියෙනවා. එතකොට ඒ සීමා බන්ධන ඉක්මවා ගියා කියන්නේ ඒකට කියන්නේ විකෘති කාම ආසා. එතකොට මේවා තමයි පිළිගඳ. ආමගන්ධය කියන්නේ පිළිගඳ. ඒවා තමයි පිළිහුඩු. රසේසු ගිද්ධා අසුචික මිස්සිතා. අකුසල් සමග එක්වන රසේ ගිජු බව. රසයට ගිජු වෙලා ඉන්නවා. ඒ මුල් කරගෙන පව් කරනවා. ඊට පස්සේ දහමක් වැටෙන්නේ නැහැ. පින්පව් අඳහන්නේ අදහන්නේ නැහැ. නත්තික දිට්ඨි විෂමා දුරන්‍ය. ඉතින් පින්පව් කියලා දෙයක් එයා පිළිගන්නේ නෑ. මේ නාස්තික දෘෂ්ටියෙන් යුක්තයි. මේ හැම මැරුණාට පස්සේ ඔක්කොම ටික මැරිලා යනවා. ඒ නිසා ඉන්න කාලේ ඔය ඕන එකක් කරපන් ලබන් කියනවා. ඒසාම ගන්ධෝ නැහි මංස භෝජන. මේවා තමයි පිළිහුඩු කියන්නේ. පිළිගඳ කියන්නේ මාංශ භෝජනේ නෙවෙයි. යේ ලුකසා ධාරුණා පිට්ටි මංසිකා. කෙනෙක් ඉන්නවා හරි දරදඬුයි නපුරුයි. පිට්ටි මංසිකා කියන්නේ කේලම් කියනවා. පිටිමස් කනවා කියන්නේ හොඳට ඉන්නවා. ඊට පස්සේ පිටිමස් කනවා කියන්නේ තමන්ගේ මත දාලා පිටේ මස් කඩ කඩ කනවා. කියන්නේ හොඳට ඉන්නවා. ඉස්සරහින් එකක් පිටිපස්සට මෙයා නැති තැන වෙන එක. පිටිමස් කනවා. ඉස්සරහින් වඳිනවා පුදනවා ඇරුණාට පස්සේ මස් කඩ කඩ කනවා. කේලම් කියන එකටයි ගුණමාකුකමටයි කුහකකමටයි ඔය ඔක්කොම එදිච්ච තැන තමයි පිටිමස් කනවා කියන්නේ. මිත්තද්දුනෝ. මිත්තද්දුනෝ කියලා කියන්නේ මිතුරන්ට ද්‍රෝහි. ඊළඟට කරුණාවක් නැහැ. මාන්නින් යුක්තයි. අදාන සීලා නච දෙන්ති කස්සචි. දානයක් මානයක් මොකුත් දෙන්නේ නැහැ. ලෝභ කමෙන් ඉන්නවා. දැන් මේක විස්තර කරනකොට තියෙනවා මේ ආදින්න පුප්පකගේ පරම්පරා හතක් ඉන්නවා කියලා. කියන්නේ මේ කුප්පිපාසික මේ පෙරේත ලෝකෙදී විපාසය බඩගින්න සංසිඳින්නේ නැහැ කිසිම විදිහක. ආදින්න පුප්පක පවුලේ සියලු දෙනා ඉපදිලා තියෙන පෙරේත ලෝකේ නොදීම නිසා. ඒකේ මට කුණ්ඩලීට කරාඹ දෙක තල්ලා දැම්මේ. ඊට පස්සේ එතකොට සමහර වෙලාවට අර මැරිච්ච එකා පෙරේත ලෝකේ ඉන්න එකත් පරම්පරාවට යනවා ඇති. ඒ වුණාට බලන්න ඒ පරම්පරාව එතනින් කැළුණානේ මට්ට කුණ්ඩලි නිසා. මට්ට කුණ්ඩලි නිසා පරම්පරාවේ චාරිත්‍රය කැළුණානේ පෙරේත ලෝකයේ අනේක. ඔහු දෙව්ලොව ඉපදුනා බුදුරජාන් වහන්සේට පැහැදිලා දිව්‍ය ලෝක ඉපදුනට පස්සේ තාත්තා බේරගත්තානේ, තාත්තා සෝවාන් වුණා. එතකොට එක්කෙනෙක් ගැලවුණා නම් සරණට ඇවිල්ලා. දැන් පින්වතුනි මේ පෙරේත ලෝකවල අපායවල යනවා යනවා එක දිගට. ඒ පරම්පරාවක එක්කෙනෙක්වත් ගලව ගන්න අය නැහැ. මොකද තමන්ගේ පරම්පරාවෙන් එක්කෙනෙක් ගියොත් එහෙම දිව්‍ය ලෝකයකට බ්‍රහ්ම ලෝකයකට පිහිටක් තියෙනවා. මොකක් හරි පිහිටක් තියෙන පුළුවන්, යම් සම්භාවිතාවයක් තියෙනවා. දැන් බලන්නකෝ කෝකාලික මේ නිරේ යනකොටත් ඊට කලින් ඔහුගේ ගුරුවරයා තුදූ කියන භික්ෂුන් වහන්සේ, ඔහුගේ ගුරුවරයා බ්‍රහ්මෙක් විදිහට ඇවිල්ලා සිහිය පිහිටවන්න උත්සාහ කළානේ, ඔහු කරගත්තේ නැතුණාද? දැන් මේ නිසා තමයි මට්ට කුණ්ඩලීගේ පවුලේ, අදින්න පුබ්බකගේ පවුලේ පරම්පරා ගානක් පෙරේත ලෝකවල ඉඳින් අර මට්ට කුණ්ඩලී දෙව්ලෝකිය නිසා බේරුණා. ඊට පස්සේ තියෙනවා ඒසාම ගන්ධෝ නැහි මාංශ භෝජනං. ඔය ලෝභකම දෙන්නේ නැති එක තමයි කියනවා, අනුත් ඇයට දෙන්නේ නැති එක, විචිකකරතක් දෙන්නේ නැති එක, ඒවා තමයි කියනවා ආමගන්ධේ පිළිහුඩු මස් මාංශ නෙවෙයි කියනවා. කෝදෝ මදෝ තම්බෝ පච්චුට්ඨාපනාච, ක්‍රෝධය මන්දය දැඩි බව එකට එක කිරීම, මායාව ඉරිසියාව පුරසාරන් දෙඩීම, මාන්නෙන් ඉදිමීම, දුදනන් සමග ඇසුර, මේවා තමයි ඒසාම ගන්ධෝ නහි මාංශ භෝජන, ඒවා තමයි ආමගන්ධේ. මස් මාළු කන එක නෙමෙයි, මස් මාංශ කන එක නෙමෙයි මේ පිළිහුඩු කියන්නේ, පිළිගඳ කියන්නේ. ඉලි ගඳ කියලා කියන්නේ පින්වත්නි මේ කෙලෙස් ක්‍රෝධයෙන් කොච්චර තරහින් ඉන්නවද, මන්දය දැඩි බව එකට එක කිරීම, මායාව ඉදුර ඉරිසියාව පුරසාරන් දෙඩීම, මාන්නේ මේවත් එක ඉන්නේ. ඉතින් ඒ නිසා මේ ලේසි නෑ මනුෂයන්ගේ ගතිගුණත් එක්ක. ඒ නිසා පුරුදු පුහුණු වෙන්න ඕන තමන්ගේ ගතිගුණ හදාගන්න. මේ කටින් ඇතුළට ඔබවන එක ගැන නෙවෙයි, කටින් එළියට යන ඒවා ගැන පරිසම් වුණා නම් හොඳ නැද්ද? දැන් කොහොම ඇතුළට දාන එක තමයි දැන් පොඩ්ඩක් බලන්නේ. ඇයි ලේසිනේ එක, මේකෙන් එළියට විසිවෙන ටික. ඊට පස්සේ තියෙනවා යේ පාපශීලා ඉනගහත සුචකා, ගතිගුණ නරක අය ඉන්නවා. ඊට තව පිරිසක් ඉන්නවා ගතිගුණ නරක වීම, ගත් නයක් කරන් ආය දෙන්නේ. ඊළඟට වෝහාර කූටා ඉද පාටි රූපිකා, කූට ඝන දෙනු තියෙන අය ඉන්නවා හොඳ වෙලෙන්දු විදිහට. ඊට පස්සේ මේවා තමයි අදම ක්‍රියා කියනවා, නරා ධමා යේද, මේක තමයි නරයන්ගේ අදම දේවල්. කරොන්ති කිබ්බිසං, බොහෝ පව් කරලා මේ අයට මොකද්ද වෙන්නේ, නිරේ උපදිනවා කියනවා. මේ නිරේ උපදිනවා කියනවා. මේවා තමයි පිළිගඳ කියන්නේ, මස් මාංශ භෝජනේ නම් නෙවෙයි. ඊට පස්සේ තියෙනවා යේ ඉද පානේසු අසඤ්ඤතා ජන, මේ ජනයා ඉන්නවා ප්‍රාණින් කෙරේ අසඤ්ඤතයි, කරුණා මෛත්‍රියක් නැහැ, දයාවක් නැහැ. ඉතින් අනුන්ගේ දේ රැගෙන ඔවුන් හටම වද වේදනා දෙනවා. දැන් ඒකනේ මිනිස්සුන්ගේ ඡන්දේම අරන් මිනිසුන්ට වද දෙන්න මැති අමිතුරු නැද්ද, නායකයෝ නැද්ද? ඊට පස්සේ තියෙනවා දුස්සීල ලුද්ධා පරුසා අනාදරා, දුස්සීල කුරිරු නපුරු බස් ඇති දයාවක් නැති අනාදර වූ. ඒසාම ගන්ධෝ නහි මාංශ භෝජන, මේක තමයි ආම ගන්ධය, මස් මාංශ භෝජනේ නෙවෙයි. ඒතේසු ගිද්ධා විරුද්ධාති පාතිනෝ කියනවා, ගිජ්ජුව මේ අය ගැන විතෙක නපුරුව සතුන් වනසන, පවුම නිති කරන මේ අය වැටෙති අඳුරට, ඔළුව යටිකුරු කොට ඇද වැටෙති නිරයට, මේවාය පිළිගඳ මස් භෝජන නන් නොවේ. මස් මාංශ නෙවෙයි කියනවා. මේ තියෙන ඍජු මේ ගිජු බව, ඊළඟට නිති පවු කරන එක, අනිත් අය නසන්ඩ තියෙන එක, කල්පනා කරන එක, මේවා තමයි කියනවා මස් මේ පිළිගඳ. ඊළඟට මාළු මස් කිසි දෙයක් නොමකන. ඔන කෙනෙකින්නවා මාළු මස් කිසි දෙයක් කන්නේ නෑ. නග්න සිරුරෙන් ඉන්නවා. මුඩු හිසින් ජටාමඳුළු දරාගෙන ඉන්නවා. මුඩු හිසින් හෝ ජටාමඳුළු දරාගෙන හෝ තාපස ඉන්නවා. ඇඳුම් අඳින්නෙත් නෑ. මාස මාංශය දිහා බලන්නෙවත් නෑ තාපසකම. ඊට පස්සේ දරමින් ගෝනසං අලුත් තවරාගෙන ගිනි දෙවියම් පුදන. සම් තමයි අඳින්නේ. තවත් තාපසය කොටස අලු ඇඟේ තවරගන්නවා. ගිනි දෙවියෝ පුදනවා. ලොවේ තිබෙන නොයෙක් අමර තපස් රකින මේ ලෝකයේ උතුම් උතුම් කියලත් කියන හැම තාපසකමක්ම කරනවා. යාගහෝම මන්තර ඉරුතුගුණ සොයන නමුත් නැකැත් ශාස්තර ඔක්කොම තේරෙනවා. නැකැත් නිමිති ඒව ඔක්කෝම තේරෙනවා. යාග මන්තර සාන්ති කර්ම ඒව ඔක්කොම තේරෙනවා. මස් මාළු මාංශ මොනවක් කන්නේ මේ කිසිම දෙයකින් කිසිදා පිරිසිදු නොකරන්. හැබැයි මේ කිසිම දෙයකින් නම් මිනිස්සෙක් පිරිසිදු වෙන්නේ නැහැ. සැකයෙන් එතර නොවුන කෙනා සැකයෙන් එතරට යන්නෙත් නෑ යා. ඊළඟට ඒ නිසා හොඳට මතක තියාගන්න නිර්වාණ සබ්බත්ගාමිනී පටිපදා ඥානය කියලා බුදුරජාණන් වහන්සේට තියෙනවා. මේක කළොත් කොහෙටද මෙයා යන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ දන්නේ. සිදුවේ හැකි දේ නොහැකි දේ පිළිබඳව ඥානේ තානාත්තාන ඥානේ තියෙන බුදුරජාණන් වහන්සේටනේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් මේවා නිසා නිවන් දකින්නේ නැහැ කියලා නෑම තමයි. මේවා නිසා සුගතියකටවත් යන්නේ නැහැ කියලා වදාලා නම් නෑම තමයි. මේකේ තියෙනවානේ මාස් මාංශ කන්නේ නැතුව තපස් රැක රැක මේ විදිහට යාග හෝම මන්ත්‍ර නැකත් නිමිති සාන්ති කර්ම කර කර ඉන්නවා. යා හිතන්නේ යා පිරිසුදුයි කියලා. පිරිසිදු නෑ කිව්වා. ඒතර මේ බුදු කෙනෙක් දේශනා කරන්නේ. මේ දේශනාව බුදවරු දෙන්නෙක්ගේ මුවෙන් පිට වුණා. කවුද පළවෙනියෙන් දේශනා කළේ? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. ඊළඟට ඒ දේශනාව ආපහු කවුද කළේ? අපේ බුදුරජාණන් වහන්සේ. නෑම තමයි. ඊට පස්සේ ඉඳුරන්ද රැකගෙන ලොවේ ඇති තතු දහමේ හැසිරෙන සදහන් තුලම රැඳෙමින මොඳුව ඇද නැතිව සිටිමින කෙලෙස් දුරු කරමින දුක් සියල්ලම නසා දමමින අසන දකින කිසිම දෙයකට නොමැලී මුනිතුමා නුවණැති. මුනිවරයෙක් වෙන්න නම් ඉඳුරන් රැකගන්න ඕන. ලොවේ සත්‍ය දහම අවබෝධ කරන්න ඕන. ඊළඟට සදහන් තුලම රැඳිලා ගොඩාක් හිත මෘදු වෙන්න ඕන. මේ අනිත්‍යයට ගරහ ගරහ යන්නේ නැතුව තමන් හරියි කියලා ඒක නැතුව මෘදු වෙන්න ඕන. ඊළඟට ඍජු වෙන්න ඕන. ඊළඟ කෙලෙස් දුරු කරන්න ඕන. දුක් නසන්න ඕන. කිසිම අහන දකින දෙයකට නොඇලී ඉන්න ඕන. එතකොට තමයි මුනිවරු බිහි වෙන්නේ. ඊට පස්සේ දේශනා කරනවා පැවසුසේක මෙකරුණ ඉච්ඡේත මත්තං භගවා පුනප්පුන. නැවත නැවතම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මාස මාංශ කන එක නෙවෙයි පිරිසුදුකම කියන්නේ කියලා. අක්කාසිනං වේදහි මන්ත පාරගු. මේ මන්ත්‍රයන්ගෙන් ඉහළටම දත් බමුණු තේම මේක දැනගත්තා කියලා කියනවා. චිත්‍රාහි ගාතහි මුනි ප්‍රකාශයි නිරහම ගන්ධෝ අසිතෝ දුරන්නයෝ. පිළී ගඳින් තොර හැම පවින් තොර ඉගෙන ගත යුතු කිසිවකුත් නැති මුනි රජානෝ මේ වදාළෝ මීරු ගාථාවේ මිහිරි ගාථාවේ. දැන් වුණත් මම මේ කාරණාව කියනකොට මගේ වචන නිසා සමහර කෙනෙකුට සැරයි වගේ හරි වචනයක් හරියන්නේ නැති. බුදුරජාණන් වහන්සේ මේ විස්තරය කරනකොට මිහිරිම ගාථාව. මිහිරිම වචන. මිහිරිම පද. මිහිරිම අර්ථ. කාච බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ දුන මුනිවරයෙක් වෙන්නේ මෙහෙමයි. මේ වගේ නෙවෙයි මේ මස් මාංශ නොකන එකෙන් නෙවෙයි පිරිසුදු බව කියලා. පින්වතුනි මස් මාංශ නොකනවා කියන එක දෙව්ලොව යාමටවත් බඹලොව යෑමටවත් මාර්ගඵල ලැබීමටවත් කිසිම තැනක හේතුවක් කියලා දක්වලා නැහැ. මස් මාංශ නොකන එක හොඳයි. විශේෂයෙන් අද කාලේ වගේ මේ නිකම් මේ බොයිලර් මස් වර්ග කකා නිකන් ලෙඩ දුක් හදා කරනට වැඩිය නොකා ඉන්න එක 10 සම්පතක්. හැබැයි මෙයින් තමන් පිරිසිදුයි කියලා හිතන එක මම දැන් හොඳ ගුණවතෙක් කියලා හිතන එක මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය මුල් කරගෙන සත්වෙක් මැරුණාට පස්සේ නිරේ යනවා නැත්නම් තිරිසන් ලෝක යනවා. නිකන් අහක යන කුණු දාගන්න ඕනේ. ඒ වගේ අන්න ඒ වගේ සමාදන් කිරීම මිත්‍යා දෘෂ්ටිය සමාදන් කිරීම. ඒක වරදවා ගන්න එපා. මම කියුවේ මස් මාංශ නොකා ඉන්න එක හොඳයි. මස් මාංශ නොකා ඉන්න එක තුලින් මිනිස්සු පිරිසිදු වෙනවා ගුණවත් වෙනවා කියලා හිතන එක මිත්‍යා දෘෂ්ටිය. අසාගෙන බුදු සමිඳුන්ගේ මේ සුභාසිත පද පිළිගඳින් තොර සියලු දුක් නීති නසාලන නමාගෙන සිත තථාගත මුනිදුන්ට වැඳගෙන එතනදීම ඉල්ලී අවසර ලබන්නට උත්තම පැවිදි බව. ඊට පස්සේ තිස්ස බ්‍රාහ්මණයා එහෙම එතන දන ගැහුවා. දන ගහලා ස්වාමීනි මාව පැවිදි කරගන්න. මාව ආමගන්ධෙන් තොර කරගන්න කියලා කිව්වා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහලා වැඳා. වඳිනකොට ඒ බුදුරජාණන් වහන්සේ පින්වත් භික්ෂුව මෙහෙ ඉන්න ස්වාංකාත ධර්මයේ හැසිරෙන්න කියලා මේ ශ්‍රී හස්තේ දික් කළා. එතකොට අර මේ තාපසයෝ ඒ තිස්ස කියන තාපසයන් වහන්සේ කිස් රැවුල් බෑවිලා පාත්‍ර චුරු දරාගත්ත භික්ෂුන් වහන්සේ නමක් බවට පත් වුණා. ඉතාමත් සුළු කාලෙකින් අරහත්වයට පත් වුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වුණා. තිස්ස භාරද්වාජ කියලා අග්‍ර ශ්‍රාවක දෙනම වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට වැඩියිනේ. එතකොට බලන්න මස් මාංශ කනවා කියන එක සම්බන්ධයෙන් ඇති වෙච්ච දේ. ඒතර කුසල් මේකයි අකුසල් මේකයි යහපත මේකයි යහපත මේකයි කියලා බුදුරජාණන් වහන්සේනි කියලා දුන්නේ. නැත්නම් අපිත් මමත් කරලා තියෙනවා. මමත් කාලයක් මස් මාංශ වලින් වැළකීලා මේකයි පිරිසුදු මේකයි හොඳම ගුණධර්ම මේකෙනු නිවන් දකින්නේ කියලා අපිත් හිතලා අපිත් පුරුදු කරලා තියෙනවා. ඒ වුණාට අපි දැනගන්න ඕන යහපත් දේ ඇත්ත දැනගන්න ඕන. නිකම් බොරුව පොඩාව නෙවෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ සරණ ගියොත් තමයි මේකෙන් පිහිට තියෙන්නේ කියන එකයි මේ කියන්නේ. මේ සූත්‍රයේ දේශනා කරේ මේ ටික අහලා මස් කාපල්ලා කියලා නෙවෙයි. අකුසල් දුරු කරපල්ලා කියලා. බුදුරජාණන් වහන්සේ මේක දන්නේ. බුදුරජාණන් වහන්සේට ජීවක අපි ඊට පස්සේ දැන් මේ දේශනාව කරපු ගමන් ආමගන්ධ බ්‍රාහ්මණයා 500ක් තාපසින් වහන්සේලා ළඟ සමග අපේ බුදුරජාණන් වහන්සේ ළඟ ඒ වික්ෂු භාවයෙන් පැවිදිව අරහත් වෙටපත් වුණා. එතන මේ මාස් මාංශ නොකා ඉන්න එකයි මේ නිවන් මාර්ගය කියලා දැඩිව ග්‍රහණය කරගත්ත මාස් මාංශ කණේක මුල් කරගෙන බුදුරජාණන් වහන්සේත් එක්ක හැප්පෙන්න ආපු අය බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව අහලා අරහත් වෙටපත් වුණා. ඒ නිසා මේ දේශනාව අහලා ඔබ හිතවත් දෘෂ්ටි යහපත් දේවල් ඇති කරගන්න. දෘෂ්ටි යන් දෝෂ තියෙනවා නම් මොකද අපිට ඕනේ? සරණ. මොකද උපාසකමල අනේ කියන අනේ හාඳුනේ අපි හරි සිල්වත්. අපි මස් මා උම්මලක දෙයක් කන්නේ උයන්නවත් කියන්නේ නැලු. ඉතින් ඒ විදිහට තමයි ඉන්නේ හැමෝත් විදිහට. ಗುಣධර්මයක් කියලා සමහර අය මැරිච්ච අයගේ අනේ ඔය හරි හොඳ කෙනෙක් උම්මලක දෙයක්වත් කෑවේ නැහනේ හාඳුරනේ. ඔහොම තමයි මැරිච්ච අයගේ ಗುಣ කියන්නේ. මොකද්ද දන්නේ? එහෙම නෙමෙයි කතා කරපු වචනේ කියන්නකෝ. අනේ යා බොරු කිව්වේ නෑ. කේලම් කිව්වේ නෑ. පරුස වචන කිව්වේ නෑ. හිස් වචන කිව්වේ නෑ. හතර පොයට සිල් ගත්තා. මෙයා බුදුරජාණන් වහන්සේ සරණ ගිය උපාසකෙක්. එහෙම කියන්නකෝ. ඒව නෙමෙයි කියන්නේ. මේ මස් මාංශ කතාව. ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් ජීව කැවිලා හෝ ස්වාමීනි මේ ඔබ වහන්සේ මස් මාංශ කනවාය කියලා මේ හරියට රාවයක් යනවා. ඔබ වහන්සේටම සත්තු මරලා ඔබ වහන්සේත් ඒව දැනගෙනම කනවල කියලා මේ මිනිස්සු මේ රජගහනුවර කතා කර කර යනවා කිව්වා. ඇත්තටම භාග්‍යතුන් වහන්සේ අනේ ඔය පෞකාර වචන වලට අපි පෑහෙන්න කැමති නෑ. නමුත් මට හිතුණා බුදුරජාණන් වහන්සේගෙන් මේක අහන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේ උදෙසා දැන දැන සතෙක් මැරුවා කියලා දැනගෙන බුදුරජාණන් වහන්සේ දානේ වළඳනවා කියන එක සිදුවේ නොහැකි දෙයක්. කවුරු හරි එහෙම කියනවා නම් ඒක ඒක වැරද්දක් කිව්වා. ඒක බබූත චෝදනාවක් කිව්වා. කිව්වා පින්වත් මේ ජීවක නොවැළඳිය යුතු මාංශ නොවැළඳිය යුතු මාංශයක් තියෙනවා කාරණා තුනකින්. ඒ තමයි තමා උදෙසා මැරුවා කියලා තමන් දන්නවනම් තමන් උදෙසාමයි මැරුවේ කියලා තමන් අහලා තියෙනවනම් තමන් උදෙසාමයි මේ සතා මරලා මට උයල තියෙන්නේ කියලා සැකයක් හිතුනනං ඒ මාස මාංශය වලඳන්න හොඳ නෑ. ඒක අකපැයි. ඊට පස්සේ තමන් උදෙසා සතෙක් මැරුවා කියලා තමන් දන්නේ නෑ. අපි හිතමුකෝ දානකට හාල් මැස්සෝ ටිකක් හදනවා. එතකොට ඒ හාල් මැස්සෝ ඒ මාළු අල්ලන මනුස්සයා අහවල් පන්සලේ හාවල් හඳුරන්න දාන දෙන්නයි මේ හාල් මැස්සෝ ටික අල්ලන්නේ කියලා දල්ලන්නේ. එතකොට මේ මාස මාංශ මරලා තියෙන්නේ හාමුදුරු උදෙසාත් නෙමෙයි. එතකොට තමා උදෙසා මරනවා කියලා දන්නෙත් නැත්තම් අහලත් නැත්තම් සැකත් නැත්තම් ඒ මාංශේ වළඳන්න අකප නැහැ. ජීවකට බුදුරජාණන් වහන්සේ වදාළේ මජ්ක්‍ධිම නිකායේ ජීවක සූත්‍රයේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා ඔන්න පින්වත් ජීවක මෙහෙම හිතන්න. ඔන්න මෛත්‍රියෙන් කරුණාවෙන් යම්කිසි බිත්තුවක් මෛත්‍රියෙන් වාසය කරනවා. එතකොට මේ මෛත්‍රියෙන් වාසය කරන භික්ෂුව යම්කිසි ගෙදරක දානයකට වඩිනවා. ඒ දානෙට වඩිනකොට මේ අය හොඳට ප්‍රණීතව මාංශ මාංශත් එක්ක දානයක් මට දෙත්වා කියලා ඒ භික්ෂුවට හැඟීමකුත් නැහැ. ඒ මිනිස්සු ඒ භික්ෂුව මෛත්‍රියෙන් ඉන්නේ. ඊට පස්සේ ඒ දානෙ වළඳනකොට අනේ හොඳයි මං ගැන හිතලා මේ හොඳට හදලා තියෙන්නේ කියලා හිත හිතා දානෙ වළඳන්නේත් නැහැ. ඒ භික්ෂුව මෛත්‍රියෙන් ඉන්නේ. දානෙ වළඳලා යනකොට ආයේ හිටත් මේ විදියට හදලා දානෙ ටිකක් මට දෙත්වා කියලා ඒ භික්ෂුව හිතන්නේත් නැහැ. ඒ භික්ෂුව මෛත්‍රී විහරණෙන් ඉන්නේ. අර මිනිස්යන්ට අනුකම්පාව නිස ආව දානෙ වැළඳුව වැඩියා. එතකොට ඔහොම මෛත්‍රියෙන් ඉන්න භික්ෂුවගේ හිත කිලිටි වෙනවද කියලා ඇහුවා දානෙ වැළඳුවා කියලා. හිත කිලිටි වෙන්නේ නැහනේ. ඊට පස්සේ කරුණාවෙන් ඉන්නවා කියලා, මොදිතාවෙන්, උපේක්ෂාවෙන් ඒ භික්ෂුව ඉන්නවා. ඒ භික්ෂුව වළඳන දේෙන් ඒ භික්ෂුවගේ හිත කිලිටි වෙන්නේ නැහනේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කළ තථාගතයන් වහන්සේ හෝ ශ්‍රාවකයන් වහන්සේලා සංඝයා විසෙහි දානයක් දෙන්න සතෙක් මැරුවොත් ඒ දායකයා පස් ආකාරයකින් පෞරස් කරගන්නවා. කොහොමද? එයා සංඝයාට දානෙට ආරාධනා කරලා තීරණය කරනවා හොඳ සතෙක් මරලා ඌරෙක් හරකෙක් මරලා දානෙ දෙන්න ඕන මස් එක්ක. ඊට පස්සේ එහෙම හිතලා එයා තීරණය කරලා හරක අරන් වරින් කියන ඔන්න පෞසුද්ධ වෙනවා. ඒ සතා ගේන්න කියනකොට ඒ සතා ඇදගෙන එනකොට පෞරස් වෙනවා. ඊට පස්සේ මේක මරාපං කියනවා. එතකොට පෞරස් වෙනවා. ඊළඟට ඒ සතා මරනවා. එතකොට පෞරස් වෙනවා. ඊළඟට එයා ඒ දානි හදලා දීලා ගරහනවා. ওই දැනම ওই මස් කෑවේ දානි මස් දානෙට දීලම ගරහනවා. ඔය ඇසට මස් කෑවි කියලා. එතකොට ඒ කාරණාවෙනොත් ඒ කාරණා පහෙන් ඒ බොහෝ පෞරස් කරගන්නවා කිව්වා මේ දැන සතෙක් මරමරා දානයක් දෙනකොට. මම නම් හිතන්නේ දානයකදී දන් දෙන කෙනා දැනම හාමුදුරුවරුන්ට දානයක් දෙන්න ඒ පිණිසම සතෙක් මරයි කියලා මට නම් හිතන්න අමාරුයි. ඒ වගේ මම හිතන්නේ මස් මාංශ වළඳන භික්ෂුන් වහන්සේ නමක් වුණත් මස් මාංශ වලට කෑදරයි කියලා. කෑදරයි කියන්නේ මේකයි. ඕන අපි කියමු දුරු භික්ෂයක් එනවා කියලා කන්න බොන්න නැතුව වෙන කාලයක්. එතකොට යන සතෙක් මේකට ගහලා මරලා කනවද මස් ඕන්නේ අද මස් නැහැ කියලා. මම නම් හිතන්නේ මේ කන්න බොන්න නැතත් සතෙක් මරාගෙන මේ මස් කන විදිහ හිතක් මේ ධර්මයක් අහපු කෙනෙකුට නම් හිතේ කියලා. මේ ලැබිච්ච දෙයක් වළඳනවා මිසක්. එතකොට ඒ නිසා දැන් මං ඒ කාරණාව ජීවක සූත්‍රයේ සුනින්. ඉතින් ජීවක හරියට පැහැදෙනවා භාග්‍යතුන් වහන්සේ මේ දහං කරුණ විග්‍රහ කරපු එක ගැන. එතකොට ඒකෙන් තේරෙනවා ඉතින් බුද්ධ කාලෙත් හරියට කැලැති තිබෙක තමයි මේ නිර්මාංශ ප්‍රශ්න. මම හිතනවා මේ දේශනාවෙම සමහර වෙලාවට සමහර අයට ගැටීම් ඇති වෙයි. සමහරවට සමහර අය හිතයි ඔය මේ විස්තරي කියනව දන්නවනම් අහන්නෙත් නෑ බණ කියලා. ඉතින් ඒ නිසා ඒක තමයි තමන්ගේ හිත්වල තියෙන දෘෂ්ටි. මේ දෘෂ්ටි කඩාගත්ත තැන තමයි සරණ පිහිටන්නේ. දැන් මේ මස් කනවා බොනවා කියන එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. කණේකෝ නැති එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දෘෂ්ටි. දැන් සමහර අයට මස් මාංශ ඇලර්ජික් නම් නොකා ඉන්න ඕන. ඊළඟ මස් මාංශ කන නිසා කොලෙස්ටරෝල් ආදී රෝග වැඩි වෙනවා නම් ඒක නොකා ඉන්න ඕන. ඊට පස්සේ ඒ විදිහට ඒක බලන්න ඕන. එතකොට දෘෂ්ටියයි පිරිසිදු කරගන්න ඕන. ඒ හිතේ බුදුරජාණන් වහන්සේගේ සරණ, ධර්මයේ සරණ, සංඝයාගේ සරණ හොඳට පිහිටන්න ඕන. මේ දෘෂ්ටි, මිත්‍යා දෘෂ්ටි හිතේ මෑත් වෙලා දුරු වෙලා ගිහිල්ලා. දින් සියල්ල දන්නේ, සියල්ල දක්නේ, කුසල් අකුසල් මොනවද, යහපත අයහපත මොනවද, ඇත්තම පිළිහුඩු මොනවද, ආමගන්ධය කුමක්ද, බොරු දේ මොකද්ද, මනුස්සයා කෙලෙසෙන්නේ කොහොමද, මනුස්සයා කෙලෙසෙන්නේ නැත්තේ කොහොමද කියලා දන්නේ දකින්නේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනා බුදුරජාණන් වහන්සේ වදාළ දේ පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ නොවදාළ දේ බැහැර කළ යුතුයි කියන මිත්‍යා දෘෂ්ටික අදහස් බැහැර කරනවා. ඉතින් ඒ නිසා ඒවා අපිට සරණට එන්න හරි උපකාරයි. ඒ කරුණු කාරණා තේරුම් ගන්න. ඒ නිසා අපේ හිතවල දෘෂ්ටිය තව තවත් පිරිසිදු වේවා. ඒ වගේම අපේ හිතෙන් විශේෂයෙන් මේකේ මස් මාංශ කතාවකුත් නෙවෙයි අපිට අල්ලා ගන්න අවශ්‍ය. අපේ හිතවල කෙලෙස් තියෙනවා නම් ඒක තමයි පිළිගඳ. ඒක තමයි පිළිගඳ. ඒ නිසා දැන් එහෙම බලනකොට මේ මේ ලෝකේ සැරිසරාගෙන යනකොට නහයක් නම් තියාගෙන යන්න බෑ මේ කෙලෙස් වල ගඳට. එච්චර කෙලෙස් ගඳ. ඒ නිසා කෙලෙස් ගඳ දුරු කරගෙන, මේ කෙලෙස් නැමැති පිළිගඳ දුරු කරගෙන, හිත පිරිසිදු කරගෙන සීල සුගන්ධයෙන්, ඒ වගේම දහම් සුගන්ධයෙන් සුවඳවත් වූ සිතක් ඇති කරගන්න වාසනාව ලැබේ.